පිළිගන්නවා රජයේ අයවැයේදී පෞද්ගලිකාංශ වැටුප් පරිකරන්න එහෙම මුදල් වෙන් කරන්න බැහැ. හැබැයි ක්‍රමයක් තියෙනවා. 2005 අපේ මැදිහත් වීමත් එක්ක පෞද්ගලිකාංශ සේවකයන්ට වැටුප් පරිකරමක් ලබා දෙන්න අපි සමත් වුණා. ඒකට අපි විශේෂ පනතක් සම්මත කරා. 2005 අංක 36 පනත අපි සම්මත කරේ පෞද්ගලිකාංශ සේවකයන්ට රුපියල් 1000කින් එදා වැටුප් පරිකර. ඒ නිසා මේ 2500 කියන එක පෞද්ගලිකාංශයට විරුද්ධව තිබ්බට මේක කවදාකවත් වෙන්නේ නැහැ. ආයතන ප්‍රධානීන්ට පුළුවන් මේක වැඩි කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. ආණ්ඩුව කළ යුතුව තිබුණේ අර 2005 අංක 36 ධර්ම පනත එක්ක සංශෝධනය කරන්න ඕනි. රුපියල් 1000 වෙනුවට රුපියල් 2500ක් කියලා. එහෙම සංශෝධනයක් කරොත් සීලම පෞද්ගලිකාංශයේ සේවකීන්ට වැඩි 2500 වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් 2500 නිශ්චිතව සඳහන් කරපු පනතක් පාර්ලිමේන්තුවේ දෙනවොත් අපි සම්මත කරන්න සූදානම්.